විසිවන පරිච්ඡේදය යලි අසනීප වී. එහි ටික කලක් ගත කරන විට අසනීපයක් නිසා කොළඹ මහරෝහලේ නැවතී බෙහෙත් පිළියම් ගතිමි. වැල්ලවත්තේ විභාව ස්තර වීරයන්ගේ මගුල් බණ පැවැත්වූයේ මා රෝහලේ පිළියම් ගන්නා කාලයේය. ඒ පින්කමට පැමිණි බොහොමයක් සංඝයා වහන්සේලා මාගේ ලෙඩ බැලීමටද පැමිණියහ. ඒ ඒ අය ගෙනවුත් දුන් අමු මිදි පල ආදියෙන් පිරී පසුම්බි වලින් මා අවට පිරී තිබුණේය. බොහෝ දෙනා පුදුම වී බලා සිටියහ. දොස්තර විජයරාම මහතාය මට බෙහෙත් නියම කිරීම ආදිය කළේ. එපමණක් නොව විශේෂ සැලකිලිද මා වෙනුවෙන් සකසා තිබුණේය. තරමක සුවයක් ලැබීගෙන එන විට රෝහලෙන් නික්ම යාම ගැන සිතුවිලි පහළ විය. දොස්තර මහතාගේ අකමැත්තක් තිබියදීම මම රෝහලෙන් අහක්ව කොල්ලුපිටියේ ධර්ම කීර්තියාරාමයට ගියමි. ඒ යන විට මට ලැබූ තිබූ අමු මිදි ඇපල් ආදිය සියල්ල දුප්පත් ලෙඩුන්ට හට බෙදා දෙන ලෙස එහි නේවාසික උපස්ථායිකාවනට භාර කළෙමි. රෝහලින් පිටත් වී ධර්ම කීර්තියාරාමයේ මසකට වැඩියෙන් බෙහෙත් ගනිමින් වාසය කළෙමි. ඒ කාලයේ එහි වැඩ සිට පරෝපකාරයෙහි නියත ලැදිකමක් ඇති කාරුණික ගරු හංචාපොල විමලවංශ හිමියෝ නොයෙක් අතින් උපස්ථාන කළහ. ඒ කාලයේ කළුතර පේමරතන ස්වාමීන් වහන්සේගේ අවවාද අනුව දේවගොඩ දායක පිරිසද පන්නිල දායක පිරිසද මාගේ බේත් ආදිය ගැනීම සඳහා උපකාර කළහ. මෙයින් පසුව අපේ ජිනසේන ස්ථවීරයන්ගේද අනුමැතිය ඇතිව පිළියම් කළ වෛද්‍යවරුන්ගේද කැමැත්ත ඇතිව බණ්ඩාරවිල දේශගුණයෙන් සිරුරට පහසුවක් සලසා ගැනීම හොඳයැයි බොහෝ දෙනාද කීහෙයින් අපි කීප නමක් එකතුව ඒ පළාතට යාමට සූදානම් වීමු. අපේ පිරිස පහත මුල්ලේ පියදස්සි ස්ථවීර වේලුවැල් දෙනියේ ජිනසේන ස්ථවීර පාරුතොට සිරිසුමන ස්ථවීර මා හා කැපකරු ළමයින් දෙන්නාද යන සය දෙනෙකුගෙන් සමන්විත විය. පිරිසෙන් උඩරට පෙදෙස ගැන හොඳ පළපුරුද්දක් ඇත්තාද ජනයා ගැන හැඳුරුමක් ඇත්තාද අපේ ජිනසේන ස්ථවීරතුමාය. මේ ගමනේ මාර්ග උපදේශකත්වය ඒ ස්ථවීරයන් ඉබේම ලැබුණේය. මම නම් මේ පෙදෙස ගැන කිසිත්ම දැනුමක් නැත්තෙක් වීමි. මේ පිරිස පිටත්වීමට කලින් මාස කීපයක් ගත කිරීමට සෑහෙන තැනක් හරිහැරියට හැටියට නියම කරගෙන නොතිබුණු බව මා දැනගත්තේ ගමනේ මැදක් හරියේදීය. කොතරම් දුකක් හෝ සැපක් හෝ ඉවසා විඳ දරා ගැනීමට නිශ්ශබ්ද ඉවසාගෙන කම්පාවක් නැතිව කල්කිවීමට හොඳ පුරුද්දක් ඇති මම මාර්ග දේශකයාණන්ගේ හා තදනුගාමිකයන්ගේ වැඩට නැමීගෙන කල් ගෙවීමි. අපේ මේ පිරිස පළමුවෙන්ම ගියේ නුවර එළියෙනුත් ඈත රාගල අසල පිහිටි අමරපුර නිකායේ ස්ථවීර නමක් ගොඩනගාගෙන යන අලුත් ස්ථානයකටය. එය ඉතාමත් සීතල අධික පෙදෙසක් විය. අපි එහි යන විට එහි ප්‍රධාන ස්ථවීරතුමා ස්ථානයෙන් බැහැර ඈත පෙදෙසකට ගොස් සිටිහෙයින් ආරම්භයේම අපට සුළු කරදරයකට මුහුණ දෙන්නට සිදුවිය. එයින් පිටත්ව බණ්ඩාරවෙලට පැමිණියේ ඊටත් හොඳ තැනක් නම් කරගෙනය. එහි පැමිණ සොයා බලන විට එයද නොගැලපෙන තත්ත්වයක පවත්නා බව දැනගන්නට ලැබිණි. දැන් යා යුතු අතක් නැතිව ඉන්නා විට කිනිගම නම් දිරාගිය ආවාසයක් ගැන දැනගන්නට ලැබී එහි ගියමු. එහි වාසය කළේ සියම් නිකාය භික්ෂුණමකි. අපට එහි ඉන්නට ඉඩ ලැබුණේය. එහෙත් නිදා ගැනීමට ඇඳන් හෝ කොට්ට පැදුරු හෝ නොවීය. ජිනසේන ස්ථවීරයන් විසින් අප සය දෙනාටම සෑහෙන්නට ඒ අවශ්‍ය උපකරණ සපයන ලදී. බොහෝ දුරට සතුටින් මසක් පමණෙහි කාලය ගත කරන ලදී. දුෂ්කරතා රැසක් මැද ප්‍රමාණවත් සනීපයක් ලබා ගැනීමට පුළුවන් විය. පළමුවන වරට සනීප ගැනීම මෙතකින් අවසන් විය. අපි විසිරී ගියමු. පියදස්සි ස්ථවීරතුමා ප්‍රධාන තුන් නමක් ඊළඟ තව තැනක නැවතී ටික කලක් ගත කිරීමට කතිකා කරගෙන පිටත් වූහ. ජිනසේන ස්ථවීරතුමා බදුගමට වැඩියේ යයි සිතමි. මම මාතලේ ශාසන තිලක ස්ථවීරයන්ට දන්වා කුඹින්යන් ගොඩට ගියෙමි. සීත පළාතක සිට එකවරටම උෂ්ණ පළාතකට ගමන් කිරීම හොඳ නැති නිසා මෙසේ කළෙමි. එහිදී ශාසන තිලක ස්ථවීරතුමා මට හොඳින් සැලකීය. 21 පරිච්ඡේදය ප්‍රාචීන අවසාන විභාගය. මා එහි මසක් පමණ කල් ගෙවන විට පියදස්සී ස්ථවීරතුමාද පැමිණ එකතු විය. ප්‍රාචීන අවසාන විභාගය සඳහා පොත් බැලීමට ඒ ස්ථවීරතුමා මා උනන්දු කළේය. සෑහෙන තරම් පොත්පත් සපයා තිබූ හෙයින් නිකම්ම කල් ගෙවීමට වඩා හොඳ හෙයින් මමත් පොත් බැලීම ඇරඹීමි. බොහෝ පොත් මා බලපු ඒවා හෙයින් හෙමින් හෙමින් පොත් බැලීම අරඹන ලදී. ගොනුකර ගැනීමට දුෂ්කර වූයේ සංස්කෘත සාහිත්‍ය ඉතිහාසයයි. එයට තිබුණේ ඉංග්‍රීසි පොතකි. එය ශාසන තිලක ස්ථවීරතුමා විසින් සිංහලයට පෙරලා දෙන ලද නමුත් සම්පූර්ණ දැනීමක් නොවීය. ඒ ස්ථවීරතුමාගේ උපකාරය උසස් විය. එවර විභාගයට බොහෝ පොත් රැසක් නියම වී තිබුණේය. සම්පූර්ණයෙන් සිතට සෑහෙන තරමින් පොත් පෙළ ගැන දැනුමක් පහළ කර ගැනීමට දවසක් පමණ ගත කළ යුතු සේ මට නම් හැඟී ගොස් තිබුණේය. එහෙත් පියදාසී ස්ථවීරතුමාගේ සැහැසි හෝ ඥානාන්විත හැඟුමට මාද යටත් වූයේ සිතමි. විභාගාදියකින් උසස් වීමක් මම කවදාවත් බලාපොරොත්තු නොවීමි. එහෙයිනි. කෙසේ හෝ අවසි වනපොත් ටිකක් දුරට බලාගෙන ගියමු. මාස කීපයක් ගත විය. පියදස්සී ස්ථවීරතුමා කොළඹට ගිය අතර මම අතුරුගිරියට ගියෙමි. මගේ සිතේ තදින් බලපෑවේ තර්ක සංග්‍රහයේ දැනුම දියුණු කර ගැනීමය. අතුරුගිරියේ ඇදුරු හිමියන් ඇසුරු කිරීමෙන් මේ සම්පූර්ණ කරගත හැකි බව මම සිතා සිටියෙමි. මම එය සලකා එහි ගොස් විභාගයට පෙනී සිටිනා බවද තර්ක සංග්‍රහයේ නොවැටහෙන තැන් අසා ගැනීමට ඕනෑ බවද මතක් කළෙමි. එය එසේම සිදුවිය. මෙසේ එහිදී වෙහෙසගෙන වැඩෙහි යෙදුනත් උරහිසේ වේදනාව බලපවත්වන බව දැනුණු හෙයින් විභාගය ගැන දෙගිඩියාවක් සිත් තුළ ක්‍රියා කරන්නට විය. ඇදුරු හිමියෝද විභාගයට යාම ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වූහ. මාගේ දුබලකම් දැනගෙන උන්වහන්සේ මෙසේ උදාසීන වන්නට ඇති බව පසුව මට සලකා ගත හැකි විය. යම් කිසිවක් දිගටම ලියාගෙන යාමේ අපහසුව එයින් පළමු දුබලකම ලෙස සලකන්නට ඇත. මේ සංකර මාධ්‍යයේම විභාගයට නියමිත දිනට කලින් දිනේ අප වැල්ලවත්තේ ධර්මෝදය පිරිවෙනට යැවිනි. අපේ පියදස්සී ස්ථවීරතුමා අපේක්ෂා කළේ විභාගයෙන් කෙසේ හෝ සමර්ථ වීමටය. මාගේ සිතේ බලපෑවේ දන්නා ටිකක්වත් ලියාගන්නේ කෙසේද යන ප්‍රශ්නයයි. ලිවීමට ඉදිරිපත් වූමු ආවාසනාවට මෙන් දන්නා දෙයටද පිළිතුරු ලියාගත නොහැකි විය. එය උරහිසේ වේදනාව පමණක් නොව යම් කවර ක්‍රමයකින් හෝ සිතත් අවුල්ව ගොස් තිබීම නිසා යයි මම සලකමි. සාහිත්‍ය ඉතිහාසය ප්‍රශ්න පත්‍රයට ලිවීමේදීද මේ අබැද්දිය සිදුවිය. තර්ක පත්‍රයට ලිවීමට පළමු දිනේ ඒ පත්‍රයටම ලිවීමට සූදානම් වී අවුත් සිටි දික්වෙල පියනන්ද ස්ථවීරතුමා සමග ඒ ගැන සාකච්ඡා කරන්නට ලැබුණු නිසා එහි පිළිතුරු මැනවින් ලියාගත හැකි විය. මෙසේ මොන අන්දමකින් හෝ විභාග වැඩ අවසන් කළේ සිතේ පැවති බලවත් උද්‍යෝගයකින් නොවේ. බලාපොරොත්තු වූයේ කාලය ගෙවා දැමීමය. මේ කටයුතු වලින් පසු උරහිසේ වාතාබාධයට පිළියම් ගන්නට සිදුවිය. එය ධර්මෝදය පතිව වැඩ සිටි ලොකු ස්වාමීන් වහන්සේගෙන්ද බොහෝ උදව් ලැබුණේය. ඒ අනුව බෙහෙත් රැගෙන දේවගොඩට ගියෙමි. 22 පරිච්ඡේදය පරිවෙනාධිපතිකමක් අතහැරීම. කලින් කල දේවගොඩ ස්ථානයේ හා බදුගම ධර්මානන්ද විහාරයේද වාසය කරන්නට සිදුවිය. බදුගම වාසය කරන කාලයේ එහි සිසු පිරිස වැඩි විය. එහයින් පිරිවෙනක් තැබීමේ උනන්දුව පහළ කරගත් ජිනසේන ස්ථවීරතුමා පන්නිල විධානාරච්චි රාලහාමිගේද සහාය ඇතිව වැල්ලවත්තේ ධර්මෝදය පරිවෙනාධිපතීන් වහන්සේටද දන්වා ඒ මගින් ශ්‍රී ධර්මානන්ද පිරිවෙන ඇරඹීය. එය 1937 වර්ෂයේදීය. එකල අධ්‍යාපන මාත්‍ය අධ්‍යාපනා මාත්‍යව සිටි C.W.W. කන්නංගර මහතා ගෙන්ද යතෝක්ත විධානාරච්චි රාලහාමි ගෙන්ද මේ වෙනුවෙන් විශේෂ උපකාර ලැබුණු හේයින් ඉතා ඉක්මනින් එය රජයේ පිළිගත් පිරිවෙනක් බවට පත්විය. මෙහි ප්‍රධානාචාර්ය ධූරය වැඩ කරන්නට සිදු වූයේ මටය. මේ භාරයේ පිටින් බලා සිටින්නවුන් හටනම් ඉතා ගෞරවණීය ගෞරවාන්විත තනතුරක් සේද ඉතා මිහිරි වින්දනයක වැජඹීමක් සේද වැටහෙනවාට ඇත. මට දර්ශනය වූයේ මේ පැත්ත නොවේ. මෙයට වඩා කටුක වූද බිහිසුණු වූද දුක්ඛිත වූද දර්ශනයකි. එහෙයින් මේ භාරය හෙමින් හෙමින් ඉවතලීමට සිත ගතිමි. එය සිදු වූයේද මාගේ බලවත් උත්සාහයකින් නොවේ. මා තුළ බෙහෙවින් බලපානා කර්මානුගත විචේතනාත්මක හැඟීමක් යයි සිතමි. එහෙත් පිටතින් බලා සිටින්නෝ මා ගැන පහත් කොට සලකා මට නිගා කළහ. මම එය ගණන් නොගෙතිමි. රජයේ ලියාපදිංචි කළ පිරිවෙනක අධිපතියෙකු වීමේ බන්ධනයෙන් මෙසේ. මෙතැන් සිට 1964 වර්ෂය දක්වා කිසිදු සටහනක් ශේෂ වී නැත. සංස්කාරක. 23 පරිච්ඡේදය 1964 වර්ෂයේ ආරම්භය. 1963 වර්ෂයේ ගෙවුනේ ධනව්කන්දේ ස්ථානයේදීය. සිරිමංගල යෝගාශ්‍රමයේ එදා එහි පින්කමකි. පණ්ඩිත පහතමුල්ලේ පියදස්සී ඉස්තවීරතුමා එහි පැමිණ සිටියේය. දිනපොතක්ද පරිත්‍යාග කළේය. දිනපොතේ මුල් පිටුව තුළ මෙසේ ලියවී ඇත. පසුගිය වර්ෂයේ අගත් මේ වර්ෂයේ මුලත් දහමින් සම්බන්ධ විය. ධනව්කන්දේ රණමුණි දම්පතීන්ගේ ශාසන මාමක වැඩ අතරෙහි දිවි ගෙවීම මිහිරකි. රාත්‍රී 3 පමණ වනතුරු පිරිතය. පළවෙනිදා දහවල් ජයසිංහ හාමිනේගේ පින්කමය. සවස සිරිමෙවන් කැලණියේ පහන් පින්කම ඉතා උත්කර්ෂවත් ලෙස සිදුවිය. සංඝයා වහන්සේලා 16 නමකි. දායකයෝ බොහෝ වූහ. හැම දෙනාම සංඝයා වහන්සේගේ ගුණවත්කමට පක්ෂ වූවෝය. ජනවාරි 2 පටන් 6 දක්වා ගත කළේ තපෝවනයේදීය. චිනවංශ ස්තවීරතුමා මේ කාලයේ කල්ගෙවන්නේ මෙහිය. මේ නිසා මටද ටික දිනක් මෙහි නැවතීමේ ඕනෑකම ඇතිවිය. දිනපොත 1964 ජනවාරි 2 ජිනවංශ ස්තවීරයන් මෙහි ගත කරන්නේ ප්‍රියමනාප දිවි පෙවෙතකි. පරිත්‍යාගශීලී පුද්ගලයා නිරපේක්ෂාවෙන් එහි යෙදෙන විට ඔහු වටා කිත් යසස් ගලා බසි. ජනවාරි 3 දිනපොත. ඉතා දුකසේ දැහැමි චර්යාවක යෙදෙන පින්වතාගේ ඒ දැහැමි පිළිවෙත පිළිගන්නා ආගමික පූජ්‍ය පිරිස කෙතරම් අධ්‍යාත්මික දියුණුවක පිහිටා සිටිය යුතුද යනු නිතර සලකා බැලීම ඒ පිරිසේ ගුණ දියුණුවට හොඳින් උපකාරී වෙයි. මේ වර්ෂයේ මේ මාගේ වැඩ ඇරඹීමද සුදුසුම දෙයක් හැටියට පෙනෙයි. මේ උනන්දු සිත නොවැටියදී ගෙන යාම වටිනා කාර්යයකි. සිතේ වැටීම බොහෝ ක්‍රියාවන්ගේ වැටීම සිදු කරයි. ජනවාරි 7 දිනපොත. අද වඩා නොදියුණු සිත් මුලදී පහළ විය. පසුව පොදු සසුන් හැඟුමෙන් බලවත් සිත් ගලන්නට විය. සසුන් ගුණය හැම දෙනෙකුගෙන්ම රැකෙන විට පොදුකම වැඩෙයි. පෞද්ගලිකකම නැති වෙයි. 24 වන පරිච්ඡේදය. අමතක නොවන දින 48. ජනවාරි 6 වෙනිදා සවස මැල්ලගලට පැමිණීම සිදුවිය. මෙදින පටන් පෙබරවාරි මාස 23 දක්වා මැල්ලගල ස්ථානයේ කල් ගෙවීමි. මේ 48 දින තුල වැඩ රැසක් කළ බව දිනපොතේ සඳහන් වෙයි. එසේම මගේ ජීවිතයටම මතක තිබෙන අන්දමට හොඳ නොහොඳ සැලකිලි දෙවර්ගයේම නොඩුව ලැබුණු බව කිව යුතුය. මේ කාලය තුල ධනව් කන්දේද විසීමට නිතරම ආරාධනාව තිබෙද්දී මෙහි පැමිණියේ කිසිම සැපක් පහසුවක් හෝ ලාභයක් හෝ අපේක්ෂා කරගෙන නොවේ. විශේෂයෙන් මාතුල බලපෑවේ මෙහි වසන පැරණි වූද නවක වූද සිසු පිරිසට යම් කිසිවක් කියාදීමේ නිරාමිස හැඟීමය. මට හිතවත්කමින් සිටි මාණික්කාවේ චූලාභය නම් විසුවේද නම විසුවේද මේ දිනවල මේ දිනවල පිටතනකයයි සිතමි. දිනපොතේ මෙසේ සඳහන් වෙයි. ජනවාරි 7 දිනපොත. අද උදේ ටිකක් මහන්සි වීමි. පන්ති දෙක ගැනය. විශේෂ පන්තිය සාමාන්‍ය පන්තිය කියා දෙකකට බෙදා උගන්වීම ඇරඹිනි. ස්ථීර අදහස් නැත්තෝද දැනීමට පිටින් සිතන්නෝද ඉක්මනින් තීරණය ඇත්තෝද මෙහි වෙති. මෙහි වැඩ සිටි පිරිසේ දුබලකමේ හැටියට මෙතරම්වත් හැඩගැසී යාමට සුමන ආයුෂ්මතුන්ගේ අවවාද හේතුවනවා ඇත. මට පොතපත පිළිබඳ දැනීමක් ගුරුහිමිවරුන්ට පින්සිදු වන්නට ලැබී තිබේ. එහෙත් පාලනයෙහි උපාය ශක්තියක් මට පිහිටා නැත. බොහෝ විට කාගේවත් පිහිටක් නැති අසරණයෙකුට උදව් දීමට මගේ සිත නැමෙයි. තත්වය හොඳට දැනම මෙහිදී එක් පුද්ගලයෙකුට උදව් දීමට බැස්සෙමි. එයින්ම අනෙක් පිරිස මාගෙන වැරදි හැඟීම් පහළ කරගත් බව මම පසුව දැනගතිමි. ඇත්ත වශයෙන් කියනවා නම් ඒ මගේ මෝඩ අනුකම්පාවයි. ජනවාරි 12 දිනපොත. උගන්වීමේ පිළිවෙල ගැන පළමුවෙන් කරගත් සැලැස්මට වැඩ ගෙන යා නොහැකි විය. පිරිසේ දුබලකමසේ පෙනෙතත් මාගේ දුබලකමත් මෙයට හේතු වූ බව කිව යුතුය. කුඩා කල හෝ තරුණ කල හෝ පාසලක පිරිවෙනක ඉගෙනීම ආදියෙන් නොතැලී වයස්ගත වූ මට මෙබඳු වැඩට ඕනෑකම් ඇතත් දක්ෂභාවයක් කොයින් ලැබෙන්නේද? එහෙයින් මේ වැඩවලදී හැලහැප්පිලි රසක්ම සිදුවිය. උපදෙස් දෙන්නෙක්ද නොවීය. තල්පිටියේ අනුරුද්ධයන් කියන පරිදි මෙහි මාර උවදුරක්ද ඇතුළතින් පැළඹුණේය. මේ පිළිබඳව මගේ අත්දැකීම් අනුව නම් මාර උවදුර සේම තවත් කරුණක් ඉදිරිපත් කළ හැකිය. එනම් ඉගෙනීමෙහි යෙදී සිටි පිරිස මට වඩා බාහිර ලෝකය ගැන දන්නා කෙනෙකුන්ගේ අභ්‍යන්තර තත්ත්වය විචාරණයෙහි දක්ෂයන් වීමයි. මාර උවදුර පිළිබඳ කතාවේදී මා අත්දැක ඇති මේ චරිතයට බලපෑ කරුණක් ඇත. එනම් ප්‍රතිපත්තිය පිළිබඳව කිසියම් ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ කියාපෑවොත් එය අකණ්ඩව ගෙන යාමට ඉඩකඩ ඇහිරී යන ගතියක් කලක පටන් තිබුණේය. එබඳු කරුණකුත් මෙහි තිබිනි. එනම් 1963 දනව්කන්දේ ඉන්නා කාලේ අපේ ඇත්තන්ගේ නොයෙක් විදියේ දුබලකම් දැනගන්නට ලැබී සංවේගයට පත්ව එයින් ඈත්ව පිරිසිදු වැඩපිළිවෙලක් අනුගමනය කරන්න කීප නමක් හෝ එකතු වන්න ඕනෑයයි අදහසක් පහළ විය. මේ අනුව ව්‍යවස්ථා පන්තියක් සැපයීමි. ඒ මෙසේය. සාසන සරණී විනය ගරුක භික්ෂු සමාජය. මාගේ අදිෂ්ඨාන. නමත්තු සත්තුනෝ තස්සා ද්වයවයාදි මහේසිනෝ යතෝප්පා භූතා නීයාන පටිපත්ති මහා රහා. 1. තුනුරුවන් කෙරෙහි මාගේ ඇදහිලිමත් ගුණයත් ගෞරවයත් නිබඳව වැඩනසේ වැඩ කරමි. එයම මාගේ ශාසනික ජීවිතයේ දියුණුවටත් ආරක්ෂාවටත් පරම ප්‍රතිෂ්ඨාව වේවායි මම අදිෂ්ඨාන කරගනිමි. 2. මම හැම අවස්ථාවකදීම හැම ක්‍රියාවකදීම සති සම්පජඤ්ඤ දෙකින් යුක්ත වීමට ස්ථීරව අදිෂ්ඨානය කරගනිමි. 3. කිසිම සිකපදයක් මැඩීමේ චේතනාවකටවත් ඉඩක් නොලැබෙනසේ නිරතුරුව විසීමට මම අදිෂ්ඨාන කරගනිමි. 4. කායාදී ත්‍රිවිධ ద్వාරයේම සංවරය මනවින් සුරකිව තබාගෙන මා කරන හැම වැඩකම යෙදෙන්නට අදිෂ්ඨාන කර ගනිමි. 5. රහසවත් කායාදී අසංවරික ක්‍රියාවන් නොපැවැත්වීමට මම අදිෂ්ඨාන කර ගනිමි. රහසෙන්වත් කායාදියේ අසංවරික ක්‍රියාවෙන් නොපැවැත්වීමට මම අදිෂ්ඨාන කර ගනිමි. 6. දූතාංගාදී උසස් සල්ලේක ගුණයන් ස්වසන්තානයේ දියුණුවට පත්කර ගැනීමට මම අදිෂ්ඨාන කර ගනිමි. 7. ලජ්ජී භික්‍ෂු පිරිසම ඇසුරු කිරීමට සිතින් පොරොන්දුවන මම ඒ මා අනුගමනය කරන වැඩපිළිවෙල ඇනවීමක් නොමැතිව අනුන්ට ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ හෝ ප්‍රකාශ නොකිරීමට අදිෂ්ඨාන කර ගනිමි. 8. ස්ථානයන්, දායකයන්, ගිහි පැවිදි සිසුවන් ආදීන් තැනීමට මම ඉක්මන් නොවීමි කියා අදිෂ්ඨාන කර ගනිමි. 9. අනුන්ගේ වැරදි හෝ අඩුවැඩිකම් සොයමින් ඔවුන් විවේචනය කරමින් ඒ මගින් හෝ මා සිතට කෙලෙස් අදහස් ගලා එන්නට ඉඩ නොතබා විසීමට මම අදිෂ්ඨාන කර ගනිමි. 10. මා ළඟ ඇති දෙයින් මා දැනුමෙන් අනුන් හට උපකාරයක් කිරීමට බලාපොරොත්තු වන මම ඒ මාගේ පුළුවන්කම් අනුන් ඉදිරියේ ලා දැක්වීමට නොයන්නෙමි කියා අදිෂ්ඨානය කර ගනිමි. 11. අනුන්ගෙන් තුටුපඬුරු පිළිගැනීමේදී විශේෂයෙන් මා ආරක්ෂා විය යුතු හැටියට මම අදිෂ්ඨාන කර ගනිමි. 12. දුර්ලභ වූද අතිශ්‍රේෂ්ඨ වූද සම්බුදු සසුන් ගුණයන් මැද්දේ කයත් සිතත් නිතර තබා ගැනීමට මම අදිෂ්ඨාන කර ගනිමි. 13. මාගේ ජීවිතය ගුණය සමගමය. එය තොර නම් ඒ ජීවිතයෙන් සසුනටවත් ලොවටවත් මටවත් වැඩක් නැත. එබැවින් ගුණ ජීවිතය රැක ගැනීමට මට භාර වූ ප්‍රධානම වැඩක් බව මම අදිෂ්ඨාන කර ගනිමි. 14. මා අසල ඉන්නා වූ හෝ පිටතින් ඉන්නා වූ හෝ විෂම පුද්ගලයන් අරමුණු කොට කෝපයක්, ද්වේෂයක්, නොසතුටක් පළ කර නොගන්නෙමි. එයින් මඩනාලද සිතින් බසක් නොකියන්නෙමි. වැඩක්ද නොකරන්නෙමි කියා මම අදිෂ්ඨාන කර ගනිමි. 15. මා තුළ තිබෙන ගුණ හෝ නැති ගුණ හෝ ප්‍රකාශ කිරීමට හෝ අනුන් ඉදිරියේ ඇඟවීමක් හෝ උත්සාහ නොදරමි. මම අදිෂ්ඨාන කර ගනිමි. 16. අප්පිච්චතා, සන්තුට්ඨිතා, පවිවේකතා, අසංසග්ගතා, විරියාරම්භතා ආදී ගුණයන් තමා තුළ දියුණු කරමින් අනුන් හටද එයින් ආදර්ශ දීමට මම අදිෂ්ඨාන කර ගනිමි. 17. නිරර්ථක කායික ක්‍රියාද, එබදුවම බස්ද, සිතුවිලිද නොපැවැත්වීමට උත්සාහ දරන්නෙමි. 18. මම අනුන්ගේ නුගුණ වෙත සිත යොදා මා සිත කේටි කර නොගනිමින් තම ගුණ දියුණුවට අදාළ සිත් සතන් නිබඳ පැවැත්වීමට අදිෂ්ඨාන කර ගනිමි. 19. මා සිත් තුළ කරුණා, මෛත්‍රී ආදී ගුණයෝ නිරතුරුව වැඩෙත්වා එයින් නිබඳ මා සිත් සතන් සැනසේවා. 20. උසස් ගුණේ කෙරෙහිත් ඒ ගුණයන් යුතු උතුමන් කෙරෙහිත් ගරු කිරීමේ, ඇසුරු කිරීමේ, පිදීමේ, ඒවා ආදර්ශයට ගැනීමේ අදහස නිතර මා තුළ වැඩේවා ඊ අදිෂ්ඨාන කර ගනිමි. අප්පමාද රතා සන්තා පමාදේ බය දස්සිනෝ අබ්බබ්බා පරිහානාය නිබ්බානස්සේව සන්තිකේ. මේ අදිෂ්ඨාන පංතිය සම්පාදනය කළේ අනුන්හට පෙන්වීමට හෝ කීමට හෝ නොවේ. මෙය ප්‍රතිපත්තියක් වශයෙන් ගෙන යමින් තව තවත් එබඳු ගුණගරුක පිරිසක් පහළවනු දැකීම බලාපොරොත්තු වෙන්නේ. මේ අදහස හේතු කොටගෙන මේ අදිෂ්ඨාන පන්තිය කීප දෙනෙකුන් ඉදිරියේ තැබීමි. ඇතැම්හු එය ප්‍රයෝජන ගන්නට සතුට ප්‍රකාශ කළහ. ඇතැම්හු නොකළ හැකි දේ යැයි උදාසීන වූහ. ඇතැම්හු මෙයි නොමනා ප්‍රයෝජනද ගත්හැයි සිතම්හ. ඇත්තෙන්ම මෙය මාර උවදුරකට උපකාර විය. මෙහි සඳහන් වැඩපිළිවෙල ඉතා හොඳින් ක්‍රියාවේ යෙදවීමේ බලාපොරොත්තුව මා තුළ තදින් තිබුණේය. එහෙත් මේ අතර ඒ වැඩ පිළිවෙලට නොගැලපෙන වැඩ අනුන් හට පෙන්වන්නට විය. එයින් ඒකී වැඩ පිළිවෙල සාර්ථක කිරීමේ හොඳ අධිෂ්ඨානයක් මා තුළ නැතිසේ ඔවුන් සිතාගන්නට ඇත. මාගේ පිරිසිදු වූ අදහස ඔවුන් හට අප්‍රකටය. ඔවුන් රටේ නොයෙක් අතින් පුහුණුව ලබා සිටියවුන් නිසා මේ අදහස ලෙහෙසියෙන් එන්නට ඉඩ තිබුණේය. දුබලයනට උපකාර වීමේ මගේ සහජ ගුණය තවතවත් මගෙන් මතු වූයේ මෙයින් ඒ උපකාර ලැබූ දුබලයාම පළමුවෙන් වරදවා සිතාගෙන තවත් කීප දෙනෙකු හටත් මෙය හඟවා කතිකා කරගෙන ස්ථානයේ ඉන්නා වැඩිමහලු නමකටද කියා තව තුන්දෙනෙකුන් හා එකතුව පැන ගියේය. මා සමග මේ ගැන සාකච්ඡා කළා නම් මෙය ඉක්මනින්ම ලිහී යන්නට ඉඩ තිබූ දෙයකි. මේ ඇතුළත වරදක් මවාගත් එකක් හෙයිනි. ඒත් මාරුවදුරට හොඳ ඉඩ ලැබුණේය. පෙබරවාරි 16 දිනපොත. මොබින් නික්ම ගිය අය නිසා සාකච්ඡාවක් විය. පටන් ගැන්ම තරමක් උණුසුම් ගතියකින් විය. මම සිත නිදහස් කොටගෙන මොබින් පිටවන අදහසින් නාගිත නමට සියල්ල බාර කරමි. එහෙත් අවාසනාවට මෙන් නැවතත් මා පිට බරපැටවිනි. මම ප්‍රතිඥාවක් දුනිමි. එය අන්තිමේ සියල්ලන් සැනසීමට පත් වූ සේ දැනගන්නට ලැබිනි. එයින් එය අවසන් විය. වෙනදේ උගන්වීමට වඩා විදර්ශනා භාවනා උගන්වා ලීමේ අදහස තදින් බලපානාසේය. අදත් එය එසේමය. මේ පිරිසේ ඉන්නා අයගෙන් කතා වෙනුත් වැඩෙනුත් විදර්ශනාව ගැන බලවත් ඕනෑකමක් ඇත්තෙක් විය. එය මගේ මුලාවකින් පහළ වූ හැඟීමක් දැයි සලකා බැලීමි. මගේ කෙලෙස් අදහසක් නිසා පහළ වූවක් දැයි සලකා බැලීමි. නැත. ඔහුගේ දුබලකම්ද වැරදි තීරණද හොඳ ගතිගුණද මා මේ අවස්ථාවේදී දැන සිටියේ හෙයින් ඔහුට හෝ කෙලෙසුන්ට හෝ රැවටීමට ඉඩක් නැත. එහෙයින් අන් කවරු කුමක් සිතුවත් කීවත් කළමනා හොඳ දෙය කළ යුතු යයි තදින් සිත් පහළ විය. කෙසේ හෝ වැරදි සිතන්න වුන් හට ඉඩ ලැබෙන පරිද්දෙන් මම ඔහුට උදව් කළෙමි. පෙබරවාරි 22 දිනපොත. ඇසුරු කරන පුද්ගලයන්ගේ නොයෙක් විදියේ කතා නිසා සිත කැළඹී ගියේය. දවල් මෙය වැඩි විය. දවල් හා හවස ලැබෙන ගිලන් පසද නැවතී තිබිනි. දනව් කන්දට යාමට පිළිවෙලක් කර දීමට චූලාභයට මතක් කළා. 25 පරිච්ඡේදය. 64 වර්ෂයේ මැද භාගය. පෙබරවාරි 23 දා උදේ දනව් කන්දට අප පැමිණෙන විට එහි දෙනමක් වැඩ සිටියේ. 1964 ජුනි 7 වනදා වෑතර සිට නාථගණයට පැමිණි බව සඳහන් වෙයි. මේ අතර කාලයේ ඉරණම විසින් අකාරුණික අන්දමින් පලිගන්නා ලද බව කිව හැකිය. 1964 මැයි 20 වනදා දියතලාවේ ශ්‍රී ඥානාරාම විවේකාශ්‍රමය යෝගාවචරයන්ගේ වාසයට සුදුසුසේ සැකසීම නිමිති කොට රැස්වීමක් පැවති බව දිනපොතේ සඳහන් වෙයි. මේ ආශ්‍රමය ඇරඹුණේ යෝගාශ්‍රමයේ ගිලන් යෝගාවචරයන්ට කලින් කල ගොස් පහසු ගැනීම සඳහාය. එය දනව් කන්දේ රණමුණි මහතාගේ හා එම මහත්මියගේ අකලංක ශ්‍රද්ධා මහිමේ බලයෙන් පූජා කරන ලද්දකි. ඒ ස්ථානයට මගේ නාමයේ යෙදීම ගැන මගේ වැඩි සතුටක් නැත්තේය. එහෙත් නොයෙක් විදියේ කරුණු කියන විට මමද අන්තිමේ නිහඬ වීමි. මේ අදහස දැන්වීමට සිතුනේ අප අතර ඉන්නා දුබල අදහස් ඉදිරිපත් කරගෙන විවේචනයට බසින්නට දඟලන පින්පතුන් සඳහාය. ඒ ස්ථානයේ අපේක්ෂිත අර්ථය නම් අර්ථය මේ තාක් හරි හැටියට සිදු නොවීම ගැන නොයෙක් විට මා තුළ සංවේගයක් පහළ වෙයි. එම වස එනම් ජුනි 7 සිට ජූලි 24 වෙනිදා වනතුරු නාථගණයේ ම කල් ගෙවින. මෙහි ගෙවූ එම කාලේ ඉතා කටුක වුවද මිහිරි ලෙස වින්දනය කරන්නට පුළුවන් විය. එහෙත් නොයෙක් විදියේ හැලහැප්පිලි නොලැබුණේ නැත. මේ කාලයේ දිනපොත සටහන් කිරීමට බැරි වූවත් භාවනා මානසිකාරයෙන් යුතුව කල් ගෙවන අතර සිත තුළ පහළ වූ අදහස් කවි බසින් ලියන්නට පටන් ගතිමි. අරණේ සරණ නම් පැදී පෙළ කවි 36කින් යුක්ත වෙයි.